Περάνε με κάνε δε, νίκη πρώτη μου ποτεστών. Την μάη κατσικουράδα, νίκη πρώτη και εγώ. Εμείνε μάνε λεαστό νίκη πρώτη και εγώ. Ποτεστάν με κύελα. Ή έντε αίμα νίκη πρώτη και εγώ. Ποτεστάν να παραδείνε με κύελα. Τα μάνε λάγε τι είναι βάρτα, ηλτρά είμα τα δέντε πουλό. Εκάστερε, αμήλα πάλι με ίντερ κύου ενίτα νίκη πρώτη και εγώ. Τα πιωστό με κατακάνε, τα βίντε πάλι με κύριε κατακάνε. Ma niente per te più vasta vasta via bisogna lo fanno mentre ti non hanno una bella catana che tu mani ne tu mani avam catana che tu mamma ne gai lo fai adesso vedi anni gli ha fatto una raccata e gli ha fatto una raccata grande a chi c'è per la tira niente a chi potete perché niente in vita danno perché non ti non hanno in ira dari in ganna ma io ti guardi per tu mani ganna vuoi la parlare di e vuoi la parlare vuoi la parlare niente ullanga ne ullato buona niente di una ullanga ne che ne che ne che ne che ne che ne che ne che ne ලංකාවේ නීති ඉස්සෙල්ලම එක පිළිවෙලක්. ඒත් අපි නීතියේ ආධිපත්‍ය ගරු කරන්න අය. අපිට විරුද්ධව තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ක්‍රියා කරන්න මුළු ආණ්ඩුවම ගියේ මෛත්‍රීපාල පිළිසෙන ජනාධිපති අපි සියලු දෙනා. ඒකට කැප වෙලා ඉන්නවා. ඔව්ද නීති ඉස්සෙල්ලම යගේ කරේ. ඒ ජාතික ආණ්ඩුව හැර වෙන එකෙක් කරාත් යව 10 පිටුනාද. ඉතින් දැන් මම පුදුම වෙන්නේ අද මේකට කෑ ගහනවා. කෑ ගහන්නේ මම දැක්ක කීප දෙනෙක් අමාරයට විරුද්ධව චෝදනා තියෙනවා. දැන් මේගොල්ලෝ කියන්නේ මේ කෝප ඉතිය කියන්නේ ලෝකේ ලොකුම හොරකම්. ඒ සමන්ත විරුද්ධව තියෙන නඩු එක දේශපාලන පාලකයා. ඒ සමන්ත විරුද්ධව තියෙන කෑගහන ඔක්කොම දේශපාලන පාලකයා. මේ මහේස්ත්‍රාවරු විවාද කරපු ඒවා උසාවියේ මේ හොයන්න කිව්ව ඒ ඔක්කොම දේශපාලන පාලකයා. ඊළඟ මහා කන්නේ මේක කෑගහන.